දේශකයන් වහන්සේ කැගල්ල පුස්සැන්න ශ්‍රී පුඤ්ඤෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිකරණී මුරේ ධම්මවංශී ස්වාමීන් වහන්සේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතස්සෝ ගබ්භවක්ඛන්ති යෝති සදහවතුනි සංගතනිකාහි සංගීත සූත්‍රයේ හතරවෙනි කොටසේ පවතින කරුණක් හෙළි කරමින් ධර්මානුශාසනාවක් කරන්න සෝදානම් වෙන්නේ. සැබවින්ම මෙය දුකින් අතලඳීම සඳහා අවශ්‍ය කරුණක් නෙවේ. ඒත් මේ සමාජයේ මේක නොවිමසලිමත් වෙනවා හරියට. ඒ විමසලිමත් වීමේදී යොමු දරන අදහස් පිළිබඳව අපිට අහගන්න ලැබෙනවා. ඒ අදහස් වලට පදනම් වෙන්නෙම උන් සතුව තියෙනා වැරදි අවබෝධය. ඒ වගේම මෙහි ඉදිරිපත් කරන මේ කාරණා හතර මුල් කොටගෙන ඒ වැරදි අවබෝධයන්ට පිළිතුරු ලැබෙනවායි කියලා පෙන්නලා තිබෙනවා. මේ ගබ්භවක්ඛන්ති කියන එකෙන් කියන්නේ මෞකස පිළිසිඳ ගැනීම කියන එක. මෞකස පිළිසිඳ ගන්නා ආකාර හතරක් පිළිබඳව මේ සංගීත සූත්‍රයේ විස්තර කරලා තියෙනවා. ඒ ආකාර හතර නොදන්නා නිසා සහ චුතිසත්සන්දි ධර්මතාවයේ පංචස්කන්ධයෙන් පරිබාහිරව තේරුම් ගන්න බැරි වෙමින් තමයි මේක ගැටලුවක් වෙලා තියෙන්නේ. අපෙන් මහා දෙයක් තමයි මරණයෙන් පස්සේ මොනවද මේ මෞක්ෂයට යන්නේ කියන එක. එහෙම යනවා කිව්වොත් ආත්ම දෘෂ්ටිය නේද? එකෙන් කියන්නේ අනාත්මයක් තියෙනවා කියන එක. අනාත්ම දර්ශනයක් දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ ධර්මෙහි ආත්මයක් විස්තර කරන්නේ නැහැ. ආත්ම දෘෂ්ටියක් විතරයි තියෙන්නේ. ආත්ම දෘෂ්ටිය වරදක්. ඒ දෘෂ්ටිය වරද්ද තුළ තමයි මේ සිද්ධිය සිදු වෙන්නේ කියන එක. ඒක එහෙම කල්පනා කරන්නේ පුද්ගලයෙක් වශයෙන් එකවරක් මැරුණාම ඊළඟට පුද්ගලයෙක් වශයෙන් ප්‍රතිසන්දි ගන්නවා කියන්නේ. ඒ නිසාම තමයි අන්තරාභවික සංකල්පෙකුත් ඇවිදී තියෙන්නේ. පුද්ගලයා මැරුණා ඊළඟ කෝපස ප්‍රතිසන්දි ගත වෙච්ච කාලයක් තියෙනවා. ඒ කාලේ අතරභවයක් කියලා තමයි කල්පනා කරන්නේ. මේ අදහසක් ternary. මේ පුද්ගලයෙක් අපට පෙනුනට මෙතන සිදුවෙන්නේ ස්කන්ධ පහෙන් පහට එකදීමක් මැරීමක්. ස්කන්ධ පහ උපදින්නේ ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයෙන් නැත්නම් මනෝ ద్వාරේ. උපන්සලෙන් නැසෙනවා. එතකොට නැසුනට තව උපදින්නේ ඒ අතර ස්කන්ධ පංචකයක් නැසුනහම ඊළඟ ස්කන්ධ 15 වීමට අවශ්‍ය හේතු එකතු කරලා තියෙන නිසා. ඒ එකතු කිරීම වල තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේ. අවිද්‍යාගතව යම් වික්කේ පුරිසපුද්ගලෝ යම් කිසි පුද්ගලෙක් මේ අවිද්‍යාව තුළ මේ ස්කන්ධ පංචකයේ පදනම් කොටගෙන අපුඤ්ඤාවි සංකාර රැස් කරනවාද? පුඤ්ඤාවි සංකාර රැස් කරනවාද? ආනිජ්ජාවි සංකාර රැස් කරනවාද? ඒ සංකාර රැස් කිරීම තමයි මේ පුනර්භවයට හේතු වෙන්නේ. එතකොට ඒක පහන අනුසය ගැන සූත්‍රවල අනුසය වශයෙන් පෙන්නනවා. තණ්හා අනුසය වශයෙන්. ඒ ද්‍රව්‍ය නෙවෙයි ඒකට. ඒ ඉදිරියට පැවැත්මට තමා එකතු කරපු හේතු. මේ නිසා ඉදිරියට පැවැත්ම සඳහා තමන් පව් එකතු කරොත් පව් හේතුවෙන් දුගත ගාමී ප්‍රතිසන්දියක් ලැබෙනවා. ඉදිරියට පැවැත් සඳහා විද්‍යාව තුළ යහපත් දේවල් වැරදි නෙමෙයි පුණ්‍යක්‍රියා වැරදි නෙමෙයි නමුත් අවිද්‍යාව තුළ එකතු වුණොත් ඒ සඳහා අනාගත විපාකයක් සුගති ගාමිත්වයේ කාම සුගතිය තුළ ලැබෙනවා. අවිද්‍යාව තුළ අනිජ්ජාවි සංකාර නැත්නම් ධාන කුසල් දෙක සැස්ව ගත්තොත් ඒ තුළ ප්‍රතිසන්දියක් ලැබෙනවා රුති අර්ථ බඹතලවල. එතකොට මේ විදිහට මේ තුන් ආකාරක ප්‍රතිසන්දි ලැබෙන්නේ මෙන්න මේ අභිසංකාරයන් හේතුවටගෙන. මෙතන අපට වැදගත් වෙන්නේ මේ අරූපී බඹතල ප්‍රතිසන්දිය හෝ අර සත්ත්ව ප්‍රතිසන්දියට වඩා මේ මව කුසක පිළිසඳ ගැනීම සම්බන්ධයෙන් තේරුම් ගන්න එක. එතකොට එහෙමනම් මේ ස්කන්ධ පංචකයක් නැසුනහම මේ ජීවිතය තුළවත් තවත් එහෙන් රූප මුල් කොටගත් ස්කන්ධ පංචකයක් නැසුනායි කියලා හිතන්න. එතකොට ශබ්දයක් ඇහෙනවා. ශබ්දයක් ඇහෙනකොට තවත් ස්කන්ධ පංචකයක් කන මුල් කොටන පහළ වෙනවා. මේකේ අතරක් හොයන්න බෑ. නමුත් ඒකට ඇහි තිබුණ අවිද්‍යාව වෙනුවට කනේ තිබුණ අවිද්‍යාවක් නැත්තම් කන මුල් කොටගත් එකතු කරගත්තා වූ දෙයක් වෙන්න පුළුවන්. එහෙන් සමහර විට රූපේ කෙරෙහි ආශාවක් තියෙන්න පුළුවන් රූපකාමයක්. ඒක නැතිනකොට කනින් උපදින කාරණේ යම්කිසි පුද්ගලයෙක් බැනවෙක සම්බන්ධයෙන් ද්වේෂයක් වෙන්න පුළුවන්. ඒ ද්වේෂ හේතුව තමන්ගේ හිත ඇතුළේ තිබුණ නිසා තමයි හටගත්තේ. මෙන්න මෙහෙම ස්කන්ධ පංචකයේ ඉක්මවා යමින් ශේෂ වෙන්නා වූ කරුණක් තමයි මේ සසර පැවැත්මට හේතු වෙන්නේ කියන එක ස්කන්ධ පහෙන් පහට බලපහම තේරෙනවා. ජීවිත අවසානයටත් එහෙම තමයි. ඊට පස්සේ ජීවිත අවසානයේදී චුති චිත්තයට යම් දෙයක් කරමුණ වුණාද ඒකේ ඊළඟ හේතුව තමයි ඵලයේ වශයෙන් තමයි ප්‍රතිසන්දියට අර ඇතුළතින් කොටසක් ඉන්නේ. ඒකට මේ සිද්ධිය විග්‍රහ කරන තැන් තියෙනවා. චුතියට අනුතුල ප්‍රතිසන්දිය කියනවා වගේම මහා තණ්හා සංකේ සූත්‍රයේ මේකට පැහැදිලි කරනවා කරුණු තුනක් එකතු වෙන්න ඕනේයි කියලා. මෞපියන්ගේ උත්තුණී භාවය කියන වචනේ අප පැහැදිලි කරන ලබන තුන්වැන්නාගේ පැමිණීම කියලා කතා කරන ලබනවා. මෞගේ පියාගේ සුදුසු ඒ ප්‍රතිසන්දියක් මෞගයක් පිළිසින ගැනීමට අවශ්‍ය ජන්ම ශක්තියින් එකතු වීම. ඒ වගේම එතෙන්ට තුන්වැන්නාගේ පැමිණීම නැත්තම් ගන්ධබ්බෝ පච්චපට්ඨිතෝ හොති කියන වචනේ පාවිච්චි කරන නිසා මෙතන ගන්ධබ්බ කියන වචනේ මොකක් හරි එනවා කියලා තමයි හිතන්නේ. ඒ ගන්ධබ්බ වචනේ පාවිච්චි කරන්නේ තුන්වැන්නා කියන වචනේ පාවිච්චි කරන්නේ ඒක අර ජන්ම ශක්තියෙන් දෙක පමණක් එකතු වුණාට මේක සිදු වෙන්නේ නැහැ. කර්ම ශක්තියක පැවැත්ම. ඒක අපි විඥානයක් පැමිණෙනවා කිව්වත් විඥානයේ මව කුසක ගැසීම කියන වචනේ පාවිච්චි කළත් මේක සම්පූර්ණයෙන්ම නිවැරදි නැහැ. මොකද මෙතන විඥානේ නැසෙනවා. ස්කන්ධ පංචකෙන් පංචකයට චක්කු විඥානේ නැසෙනවා, සෝත විඥානේ නැසෙනවා, එහෙම නැසෙනවා. එහෙනම් එතන ආපහු විඥානයක් මේ මොහොතේ මනෝද්වාරිකව හට ගැනීම ඇරුණාම ඒකට අර ඒ වචනියම තේරුම් ගන්න ඕන කවුරු හරි කොහෙන් හරි කෙනෙක් ආවා කියන එක නෙවෙයි. ඒ නිසායි තමයි අර එත් ගන්ධබ්බා පච්චපට්ඨිතෝ හෝති කියන වචنين හෝ එහෙම නැත්නම් තුන් වෙන්නාගේ පැමිණීම හෝ කියන වචنين අර පෙර කර්ම ශක්තියක ඵලයටන පහළ වුණා කියන එක අරුණාම මව කුසට කවුරු හරි රිංගුවක් කියලා හොයන්න තේරුම් ගන්න අමාරුයි. මේ කාරණා ටිකක් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ තේරුම් ගැනීමේදී තවත් ටිකක් පැහැදිලි කරනවා නම් මේ චුති ප්‍රතිසන්දි කියන ධර්මතාවය තේරුම් ගන්නට පුද්ගලයෙක් වශයෙන් බලලා බෑ. අපි පුද්ගලයෙක් වශයෙන් පෙන්නේ අපේ ඇසට බාහිර වශයෙන්. නමුත් අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ ගැඹුරු වශයෙන් ගත් කල ස්කන්ධ පහෙන් පහට ඉදදී නැසෙන ස්කන්ධ සමූහයක්. ඒ කියන්නේ ස්කන්ධ පහෙන් පහට අපි ළඟ නැසෙනව දැනු. ස්කන්ධ පහතේ චුත වෙනවා අපි. නැත්තම් මැරෙනවා. කනේ කනේ තන් ජායසේච ජීසේච මීසේච. නමුත් එහෙම මැරුණට ඉවර වෙන්නේ නැහැ. මොකද තවත් හේතු තියෙන නිසා ඊළඟ ස්කන්ධ පහට ගන්නවා. ජීවිත අවසානයේදී සිදු වෙන්නේ මේක තමයි. නමුත් අර හේතු තිබෙන නිසා හට ගැනීම සිදු වෙනවා. මේකේ තේරුම් ගන්න උන කාරණයක් තිබෙනවා. මේ සමාජය ජීවත් වෙන්න ගිහිල්ලා මේ ඇසට කනට නාසයට දිවට කයට අරමුණු වලට ඇලීම හෝ ගැටීම නිසා සංයෝජනයක් හදාලා තියෙනවා. අසරට බැඳෙන්නට. එහෙනම් මේක ජීවිත අවසානයේදී මේ සියල්ල එක්වර අතහැර ගන්න පුළුවන් කෙනෙක් නැහැ. ආසාවෙන් බැඳුනට අවසානයේදී බැඳීම නිසාම දාලා යන්න බැරි වෙනවා. ඒ දාලයන් දෙරිවීම තුළ ඊට පස්සේ එහෙනම් ඊ ආර ඕනෑකමට අනුව තමයි අනාගත ප්‍රතිසන්දිය පවට පිනට ධානයට අනුව පුනර්භවයේ බවට පත් වෙන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාවල මේ පුනර්භවය ඇති වෙන ආකාරය විස්තර කළා තිබුණාට උන්වහන්සේ වදාරන්නේ නත්ති ඉදානි පුනර්භව කියන හේවත් ජීවිතය තුළ පුනර්භවයට හේතු නැති කරන විදිහ තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ. ඒකයි මම කියන්නේ නිවන් සඳහා අවශ්‍ය කාරණාවක් නෙවෙයි මේක. නම් සමාජයේ ජීවත් වෙනකොට අපි විවිධ පුද්ගලින් ඇසුරු කිරීම තුළින් ඔවුන් ලබාගෙන තිබෙනා වූ මේ වැරදි සංකල්පණයේ හේතු කොටගෙන අපට මේ කරුණ පැහැදිලි කරන්නට කල්පනා වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ මේ ගබ්බා වක්ඛාන්ති පිළිබඳ විස්තරය පැහැදිලි කරලා තියෙන ආකාරයක් තියෙනවා. පළවෙනි එක මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඉදාවසෝ ඒකච්චෝ අසම්පජානෝ මාතුකුච්චින් ඔක්කමති. අසම්පජානෝ මාතුකුච්චිස්මින් ඡති. ඡති. අසම්පජානෝ මාතුකොස්තස්මින් නික්ඛමති අයම් පටම ගබ්භාවක් තන්ති. ඒ මෞකුස පිළිසඳ ගැනීමේ පළවෙනි ක්‍රමය තමයි මෞකුසට පිළිසඳ ගන්න ලබන්නේ නොදැන. නොදැන ප්‍රතිසන්දි ගන්නවලු, නොදැනම මෞකුසේ වාසය කරනවලු, නොදැනම බිහි වෙනවලු. ඒක එක ක්‍රමයක්. එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. මේ රටේ කර්මේ සහ පුනර්භවයේ නමින් විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් ලියපු පොතක් තිබෙනවා. මේ පොතේ තිබෙනවා ප්‍රතිකාර කරාට හොඳ නොවෙන්නා වූ රෝගයක් සම්බන්ධයෙන් සංසාරික හේතු අතීත හේතු හොයන්න මේ පුද්ගලයාව මෝහණය කරපු අවස්ථාව. මේහි කතා දෙකක් තිබෙනවා. මෙතෙන්ට අදාළ කතාව විතරක් කියන්නම්, අනිත් එක පස්සේ පැහැදිලි කරන්න. එහිදී පැහැදිලි කරන ලවනවා මේ ඒ අදාළ තැනදී මේ පුද්ගලයා සුරාවට සූදුවට දුරාචාරයට යොමුලා ප්‍රභු පවුලක පාප කර්මයන් රැස් කරමින් සිටියයි කියලා. අනතුරුව ඔහුට ඔවුන් තමාගේ හිතවත් අයට ලඬුගුමුරෙන් පහර දීම ආදී මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පවා හුරු වී සිටිනේ. ඔහු කියනවා මියගෙන පසු ඔහුට ඇදිලා යනවා වගේ දැනුණ ඇරුණාම එතනින් එහාට උණු දෙයක් දන්නේ නැහැ කියලා. බැලුවහම තමන්ගේ ආයත වදවන්දන දීපුවට ගැලපෙන ආකාරයේ වදවන්දන විඳින්නට අනුරාධපුර පැත්තේ බොහොම දුගීදුප්පත් ප්‍රදේශයක මත්පැන් බීලා ගෙදරට ඇවිදින් බිරි සහ දරුවන්ට තලන තාත්තා කෙනෙකුගේ පවුලේ එකදිනා තාත්තා ගෙදරෙන්නට කැලේට ඉඳ ඉලලා ඇංගිලා ඉඳ සිද්ධ වෙන ජීවිතයකට පත් වුණා කියලා පෙන්නනවා. ඒකට එතනින් එහාට මව් කුසට ගිය හැටි හෝ බිහි වුණ හැටි හෝ මොකක්වත් දන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් පාපකාරී නැත්නම් පුණ්‍යවන්ත නොවන ප්‍රතිසන්දි වල ස්වභාවය වශයෙන් තමයි මම තේරුම් ගන්නේ. මේ නොදැන ප්‍රතිසන්දි ගැනීම කියලා කතා කරන්නේ. ඒ නිසා ඒක ඒ බඳු තත්ත්වයකදී ප්‍රතිසන්දි ගැනීම දන්නෙත් නැහැ, මඟුස තුළ වාසය දන්නෙත් නැහැ, බිහිවීම දන්නෙත් නැහැ. ඊට පසුව තමයි ආපහු දැන ගැනීම සිදු වෙන්නේ මේ ලෝකේට. නමුත් අර අතීත කොටස ඌ පිටපස බලපෑමක් වශයෙන් පවතිනවා. ඉතින් ළඟදී අහන්න ලැබුණ කරුණක් තමයි මඟුසත් තුළ විඥානයක් පවතින විදිහක් නැහැ. ඒක මවගේ කොටසක් වශයෙන් තමයි තියෙන්නේ. ආපහු මව කුසෙන් බිහි වුණෙන් පස්සේ තමයි මේ විඥානය පහළ වෙන්නේ කියලා අදහසක් ධර්මදේශනාක සිදු වුණයි කියන එක. මේ වඳු කාරණානම් නොකියන එක හොඳයි. මොකද මේවා ගැඹුරු දැනුමකින් කියන දේවල් නෙවෙයි. එතකොට ඒක හරියන්නේ කොයි වගේ කාරණයකටද දන්නවද? වාහනයක් එක්රැස් කරනවා කර්මාන්තාලාවක් තුන. ඒතර වාහනේ පණ ගන්නලා නැහැ තාම. ඊට පස්සේ වාහනේ පණ ගන්නට අවශ්‍ය සියලු ඉන්ධන සපයලා එළියට අරන් පණ ගන්නවම එතකොට තමයි වාහනේට පණ එන්නේ. එතකල් ඒක පණ නැති කොටසක් වශයෙන් සලකනවා. ඒ උදාහරණයට නම් ගලපන්න පුළුවන්. නමුත් එහෙම ගලපන්න බැහැ. මෙතන මව් කුසක වැඩෙන විට ආහාර සපයා ගැනීම සිදුවන්නේ මවගේ ආහාර වලින්ම තමයි. ඒ සඳහා තලල සඳහා අවශ්‍ය පෙකණිවලක් කියන එක සකස් වෙන්නේ. එතකොට ඒ රුධිරයේ දියවි තිබෙනා වූ සංගතක මගින් පෝෂණය වෙනවා වගේම රුධිරයේ දියවි තිබෙනා වූ ඔක්සිජන් මගින් තමයි මේ ශරීර කල්ලේ පෝෂණය වෙන්නේ. හුස්ම ගැනීමක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඒක සකස් වෙන්නේ තුන් ආකාරයකට. දැන් ඔබ දැකලා තියෙනවා සමහර දරුවෝ අම්මා වගේ, සමහර දරුවෝ තාත්තා වගේ, සමහර අම්මා තාත්තා දෙන්නම වගේ. සමහරට ඒ එක්කෙනෙකුටවත් වඩා වෙනස් වෙනවා. එතකොට අන්න ඒ විදිහට මෙතන මේ සකස් වීමේදී රූප ස්වභාවයෙන් මව්පියන්ගේ තත්යන් ගත්තට කර්ම ස්වභාවයෙන් තමන්ට අතීතයක් තියෙනවා. මේ අතීත ස්වභාවයේ ප්‍රතිසන්දි ගැනීමෙන් පස්සේ මනෝද්වාරිකයි. උදාහරණයක් වශයෙන් තේරුම් ගන්නකෝ, අපි දවල් වැඩ කරමින් ඉන්නවා, වැඩ කරමින් ඉඳලා නිදා ගන්නවා. අපි වෙහෙසෙන් නම් වෙහෙසර කීණයක් පේන්න පුළුවන්. අපි තරහෙන් නම් තරහකාර හීනයක් පේන්න පුළුවන්. අපි සතුටින් නම් සතුටුදායක හීනයක් පේන්න පුළුවන්. අද දවල් කළ කී දේවල් ඒ ආකාරයෙන්ම මනෝද්වාරික නිින්ද පුරාම පාලනයක් නැතුව ක්‍රියාත්මක වෙනවා. ඒ මනෝද්වාරික ගමන් බිමන් යනවා, මනෝද්වාරික කල්පනා කරනවා. එතකොට සෞඛ්‍ය විද්‍යාවෙන් පවා පෙන්නනවා මේ නිින්දේදී ගෙවිපු විකටස් නිර්මාණය වෙනවා අලුතින් කියලා නිින්ද අවශ්‍යයි කියලා. ඒ මනෝද්වාරිකව කටයුතු කරාට කයින් වචනින් ක්‍රියාත්මක නොවන නිසා තමයි රූප කලාව පහළ වීම තුළින් මේ ශාරීරික කොටස් සකස් වෙන්නේ. අන්න ඒ වගේ මනෝද්වාරික ක්‍රියාවලියක් නැතුව මේ මව් කුසක් සකස් වෙන්න බෑ. ඒ ක්‍රියාවලියක් චිත්තාභ්‍යන්තරයේ සිදු වෙනවා. ඒක දිගු කාලිනව සිදු වෙනවා. ඒ නිසා ඒ ප්‍රතිසන්දිය චුතියතාවන තුළ ප්‍රතිසන්දිය කියන එකේදී මව් කුසේදීම තමයි තමන්ට අනන්‍ය වූ කලලයක් සකස් වීමේදී ඒ සකස් වීම සිදු වෙන්නේ. එනිසා ඒක වැරදි ආකාරයෙන් අදහස් පැහැදිලි කරන්න අනේක සුදුසු නැහැ තේරුම් ගන්න නැතුව. මොකද ඔප්පු කරන්න බැරි જાති කියන්න හොඳ නැහැ. ඒ බඳු සත්‍යයකදී අර ඉතුරු ප්‍රතිසන්දි විස්තර කරන්න බැරුව යනවා. දැන් මේ හතරක් මේකේ මම විග්‍රහ කරන්න එනවානේ. ඒ අනිත්තට ගැළපෙන ප්‍රතිසන්දි ක්‍රමයක් තියෙන්නේ ඔය ඒකාරය. දැන් මෙතන නම් නොදෙන චුත වුණා, නොදෙන මෞකසේ පිළිසිඳ ගත්තා, නොදෙන මෞකසේ හිතා, නොදෙන බිහි වුණා. ඒක එකවටසක් විතරනේ. ඒක පහළ මාඩිය විතරනේ. එනිසා තේරුම් ගන්න වෙනවා ආත්මයක් එනව නෙවෙයි, නමුත් කර්මක්ෂය නොකලෝ නැ කෙනෙකුට. ඒ කර්මයට අදාළ උපපාතික ප්‍රතිසන්දියක් හෝ ඥානලෝක ප්‍රතිසන්දියක් හෝ එහෙම නැත්නම් තිරසංගත හෝ මනුස්ස රත්වයක සසම්භාරික කයක් හැදෙන මව කුසක ප්‍රතිසන්දියක්කට එන්නේ කර්ම රැස් කරපු නිසා කර්මයන්ගේ විපාක වශයෙන්. එතකොට මේ මොහොතේ මේ ජීවිතයේ මේ කර්ම රැස් කරපුවාම ඊළඟ ස්කන්ධ පංචයකට ලැබෙන එකට කියන්නේ ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රවෘත්ති විපාක හමාර වෙන්නේ නැහැ කර්මක්ෂය කරලා නැති වුණාම. ඒ නිසා ඒ කර්ම විපාක සඳහා තමයි ඊළඟට ප්‍රතිසන්දිය. ඉතින්දී අර නොදැන මව කුසක පිළිසඳ ගැනීම, නොදැන සිටීම, නොදැන බිහිම කියන කාරණා පෞකාරකමට ප්‍රබල පැත්තක්, බලවත් පැත්තක්. සාමාන්‍යයෙන් එතනදී මව්පියන්ට වද දෙන්න මේ දරුවෝ එනවා කිව්වත් හරි. එහෙමත් නැත්නම් ළමංගේ තියෙන පෞකාරකමට වද විඳින්න ඒ වඳු මව්පියෝ ගාවට එනවා කිව්වත් හරි. අන්න ඒකයි තේරුම් ගන්නට වෙනවා. ඒ වගේ අම්මාකාරයක තමන්ට අදාළ කර්මයන්ට ගැළපෙන විපාක වාර වශයෙන් තමයි තේරුම් ගන්න ඕනේ. ඊළඟට අපි දෙවෙනි කොටසට යනවා තේරුම් ගන්න. ඉදාවසෝ එකච්චෝ දෙකච්චෝ සම්පජානෝ මාතුකොච්චිස්මින් ඔක්කමති අසම්පජානෝ මාතුකොච්චිමින් තාති අසම්පජානෝ මාතුකොච්චිමින් නික්කමති. අන්න ඒකේ වචනේ වෙනසක් වෙලා තියෙනවා. එතකොට දැනගෙන මව කුසට පිවිසෙනවායි කියන වචනේ. අනිත් එක සිදු වෙන්නේ නැන දැන කියලා පෙන්වලා තියෙනවා. දැන් අර මම කතා කරපු කතාවේ ඉදිරි කොටස මෙතෙන්ද ගන්නවා මම. මේ මොහොනේදී එළි වුණා මේ පුද්ගලයාගේ එක ජීවිතයක ඔහු සමාජ සේවකයෙක්. දුප්පත් කෙනෙක්. නමුත් කාලය දන්නේ සමය කැප කරන්නේ හැම විටම අන් අයගේ යහපත සඳහා. නිරන්තරයෙන්ම ඔහුගේ කල්පනාවක් තිබුණේ කොහොමද මම කාට හරි උදව්වක් උපකාරයක් කරන්න කියන එක. ඔහු කියනවා මිය ගියන් පසු ඔහුට පුළුවන්කමක් තිබුණයි කියලා ඒ පුණ්‍ය චේතනා මත අවශ්‍ය අම්මා තෝරගන්න. දැන් මේක ගලපන්න පුළුවන් තැනකුත් තියෙනවානේ. බලන්න බෝසතාණන් වහන්සේ කාලේ දීපේ දිස්සේ කුලේම බැල්මේ නැද්ද කියලා. ඒ සම්පජාන. එතකොට ඔහු කියනවා ඒ නිසා උඩරට පළාතේ ප්‍රභු පවුලක මව් කෙනෙකුගේ පුසක් තෝරාගෙන ප්‍රතිසන්ති ලැබුවයි කියන එක. අන්න අසම්පජානෝ තෝරගන්න බෑ අම්මා. ඊට වඩා පුණ්‍යන්ත ස්වභාවයේදී අදාළ තැන තෝරගන්න පුළුවන්. ඔප්පු කරන්න සාධක නැති වුණත් මකට හම්බ වෙච්ච කතාවලත් තිබෙනවා. සමහර අය කියලා තියෙනවායි කියලා වසර 100ක් ඒ ඕපපාතික ප්‍රතිසන්දිලාභියෙක් කියලා ස්තන්ධ පංචකෙන් පංචකට මියාන ඕපපාතික ප්‍රතිසන්දියක් නම් වෙලා ඒ අදාළ අම්මා කෙනෙක් හමු වෙනතුරු හිටියයි කියලා. එමත් නැත්නම් අපේ අතර විශ්වාසයක් පවතිනවා ඒ බෝධි පූජාදී දේවල් එහෙම තබන්න ගියාපහම ඒ බෝධින් වහන්සේලාවට මෙවදු මේ ඕපපාතික ප්‍රතිසන්දිලාභීන් අදාළ තමන්ට අදාළ අම්මා එනතුරු ඉන්නවයි කියලා. ඒ කියන්නේ ඔවුන්ට පෙනෙන ගතියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපට එවඳු දේවල් නොපුණාට මේ මනෝද්වාරික தത്വෙදී එවඳු දකින්න පුළුවන් தത്വෙකුත් තිබෙනවා කියලා තමයි සමහර කතා වලින් දෙලිවෙන්නේ. එවන එවඳු தത്വයකදී අර පින්වන්තක මූල් කොට ගත්තාම තමයි කෙනෙකුට අදාළ අම්මා තෝරගන්න පුළුවන්කමක් තියෙන්නේ. තෝරාගෙන ප්‍රතිසන්දි ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි සම්පජානෝ මාතුකුච්චිස්මින් ඔක්කමති කියලා කියන්නේ. දැනගෙන අයා තමන් යායුතු තැන දැනගෙන. දැන් මේ කතාවෙම තිබුණා ඒක කියලා. බෝසත් කතාව ගත්තත් අයි බෝසත් කතාවෙත් තිබෙනවා. ඊට එහා විස්තර කරන්න ඕනේ සම්ම මේක ගන්නෑ බෝසත් කතාව තවත් පල්ලෙහාට කතන්දරයක්. දැන් එබඳු තත්යකදී අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් යහපත් ජීවත් වෙච්ච ප්‍රතිසන්දියකදී තමන්ට තීරණය ගන්න පුළුවන් හැකියාවක් තියෙනවායි කියන එක. තමන්ට අවශ්‍ය තීරණයක් නැත්තම් සොයා බැලීමේ හැකියාවක් තියෙනවායි කියන එක. එබඳු තත්යන්හිදී අර තථාගතයන් වහන්සේගේ චරිත සම්බන්ධයෙන් ගත්තල කාලය බුදුවරයෙක් පහළ වීමට අවශ්‍ය කාලය බුදුවේ පහළවට අවශ්‍ය දීප්තය දේශය ඒ වගේම අදාළ කුල බේදයන් පවතිනවා නම් අනිත් අයට ඒවා පිළිගන්නන්න පුළුවන් උසස් කුලයක උපත ලැබීම අදාළ මාතෘත්වයක් තෝරා ගැනීම බලන්න තෝරා දැනගෙන නිවේද කරලා තියෙන්නේ කියන එක. නමුත් මේ කතාවේ පෙන්නනවා ඊළඟට මෞකසේ වාසය කිරීමේදී මෞකස ඇතුළත වාසය කරන්නේ දැනගෙන නෙමෙයි. එතනින් එහාට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. තමන්ට අදාළ කර්ම ශක්තික චිත්ත පරම්පරාවක් තියෙනවා. ඒ චිත්ත පරම්පරාව සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත වෙනවා. මෙතනදි තවත් කරුණක් තියෙනවා. වෛද්‍යවරු සමහර විට කියනවා මේ මුට කොසේ ඉන්න දරුවා හිනා වෙනවා, අඬනවා, සෙල්ලම් කරනවා දැනවයි කියන එක. ඒ නොදන්නා නායකයෙ නෙමෙයි දන්නා නායකයෙ. සාමාන්‍යයෙන් මේ සජීවී කොටසක්, මවගේ අතපය වගේ මේ යම්කිසි කොටසක් අතට රස්නේ සීතල දැනෙනවා වගේ මේ ඉන්ද්‍රයන්ටත් ශරීරයේ තියෙන මේ වෙනස්කම් දැනෙනවා. දැනුනහම ප්‍රතික්ෂේප දැක්වීම තමයි අපිට අර දඟලනවා දැනෙනවා hina වෙනවා දැනෙනවා ආදී කාරණා කියන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. නමුත් හොඳින් තේරුම් ගන්න ඕන කරුණක් තමයි මව් කුසක වැඩෙන දරුවෙකුගේ පංචද්වාරයන් ක්‍රියාත්මක නැහැ. ඒක තව වැඩෙනවා. තවමත් ඒ අර කර්මාන්තශාලාවක් තුළ වාහනයක් සකස් වෙනවා වගේ ඒව තව අරමුණු ගන්න පුළුවන් මට්ටමට වැඩිලා නැහැ. එසා මව් කුස තුලදී පංචද්වාරයන්ගෙන් අරමුණු ගැනීමක් නැහැ. මනෝද්වාරික අරමුණු තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන තේරුම ගන්න වෙනවා. ඒක තමන්ට අනන්‍යයි තමන්ගේ ලෝකෙට. ආහාර පැත්ත මවගෙන් ලබා ගන්නා සුළුයි මව ගන්නා වූ ආහාරයන්ගේ මාර්ගය. ඒවැ බලපෑමක් නැත්තේ නැහැ. මවගේ අසනීප තත්ත්වයන්, සනීප තත්ත්වයන්, ආහාර උණුසුම් ආදී කාරණා තමන්ගේ ශරීරයට බලපානවා වගේ අර ශරීරයටත් බලපානවා. අසාමාන්‍ය ලෙස බලවැයවම සමහරට අපි කියන්නේ ගබ්සා වෙනවායි කියලා. ඒ සර ලදරු කරලයට නොගැලපෙන බැවින් කියන එක. ඉතින් මේවා තේරුම් ගත්ත බැලුවහම මේක මහා ටිකක් සංකීර්ණ සිද්ධියක් වගේම අනතුරුදායක සිද්ධියක්. මොකද මේ තෝරාගන්න බැරි ගබකටපත් වුනහම ඊට පස්සේ ඊළඟ ප්‍රතිසන්දියේදී ලබා ගන්න තියෙන මොන ආගමට ඇවිද ඉන්හාට බලාපොරොත්තු වෙන්නේ මොනවද මොකක්වත් නැහැ. ඊට පස්සේ අදාළ විපාක වෙනින්දයි සිද්ධ වෙන්නේ. මේ නිසා තමයි ඔය බුද්ධෝත්පාදක උත්පත්ති ලැබීම සදහම් හමු වීම කියන කාරණා අහමු දේවල් වශයෙන් පෙනුනට බොහොම පුරුදු පුහුණු කරලා මහන්සි වෙලා තෝරා ගන්න දේවල් කියන එක. සාමාන්‍යයෙන් අපි තේරුම් ගත්ත කරුණ තමයි ප්‍රතිසංගිය පිළිබඳව කිසිදු සංකල්පනාවක් නැතත් කුසෙත් පිළිසඳ ගන්න පුළුවන්. නමුත් අපි දන්නවා චන්ද්‍රාදේවීගේ කතාවේ තියෙනවා දරු සම්පත් ප්‍රාර්ථනා කරනවායි කියලා. සමහර ජාතක කතාවල තියෙනවා දරු සම්පත් ප්‍රාර්ථනා කරනවා නැත්නම් ඒ සඳහා අවශ්‍ය සත්‍ය ක්‍රියාවලිය හෙදෙනවායි කියන එක. ඒ කියන්නේ අහම්බෙන් නෙමෙයි එහෙමනම්. ඒකෙන් පෙන්වන්නේ තමන්ට ඕනෑ කෙනා තමන් ළඟට ගෙන්නා ගැනීම සඳහා මව්පියන්ට කල්ැතුව සැලසුම් සකස් කරගත හැකි. මේ සැලසුම් පත්‍රිකාව කඳින් සැලසුම් නෙමෙයි. පියාගේ චර්යාරතාව, මවගේ චර්යාරතාව. ඒක බොහෝ විට ආගමික වෙනවා නම්. එහෙම නැත්නම් ඒවා යහපත් චර්යාරතාවෙන් වෙනවා නම්. ඒ අර ගුවන්විදුලියේ නැත්නම් රූපවාහිනියේ අර තරංගමාලාව සුසර වෙනවා වගේ ඒ මවගේ මානසිකත්වයට ගැළපෙන මානසිකත්වයක් තමයි එකතු වෙන්නේ. එහෙනම් මවගේ මානසිකත්වය යහපත් නම් ඒ යහපත් මානසිකත්වයට ගැළපෙන කෙනෙක් තමයි දෙවි ප්‍රතිසන්දි ගන්න පුළුවන්කමක් තියෙන්නේ. පසුගිය ගත වුණු සමාජයේ මේ පිළිබඳව මට තියෙන අත්දැකීමක් මම කියන්නම්. එහෙම සිතාමතා දරුවන් හදන සමාජයක් තිබුණ බවට සාක්ෂියක් තියෙනවා. දැන් දරුවන් 4-5 දෙනෙක් ඉන්න සමාජයක එක්කෙනෙක් රජයේ සේවකයෙක්, එක්කෙනෙක් කවුන්දහල්දාරියෙක්, එක්කෙනෙක් ගොවියෙක්, එක්කෙනෙක් වෛද්‍යවරයෙක්, එක්කෙනෙක් ගුරුවරයෙක් නැත්නම් එක්කෙනෙක් පැවිද්දට යොමු කරන්න කියලා දරුවන් හැදුවයි කියලා මම අහලා තියෙනවා තාත්තලාගෙන්. ඒක කරලා පැවිද්දට යොමු කිරීමේ සංකල්පනාවත් තාත්තගේ අම්මගේ තියෙන එකක්. අපාත්‍ය වදාළ පොජපණ්ඩිත හේම්පෙළගණ ඥානසීහ නාහිමියන්ගේ කතාවේ සඳහන් වෙනවා ප්‍රභූ පවුලක අම්මා කෙනෙකුට ශාසනයට පූජා කරන්න දරුවෙක් ඕනේ නැහැ කියලා. එතුමිය තමයි මාස 3ක් පෙන් කලයක් පෙරාගෙන ගිහින් විහාරස්ථානයේ බෝධියට නාමමින් මට සසුනට පූජා කරන්න පිරිමි දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරයි කියන්නේ. එතකොට අර දරුවට ඉස්සරලා මවගේ යහපත් චේතනාව සඳහා එතෙන්ට ගැළපෙන ප්‍රතිසන්දියක් ලැබෙ තියෙන නිසා නේද? උන්වහන්සේ බිහි වෙලා ඇස්සරලා බලන්නේ නැතුව සන් පළවෙනි වතාවට ජයසී මහ බෝධිය ගාවට ගිහින් ඇස්සරලා බලලා පසු කාලීනව විප්ලවීය ධර්ම දේශනාවන් කරලා අනුනායක পদවිය දක්වා ඉහළට ආවේ. වෙනම තේරුම් ගන්න ඕන නම් මලතාත්තලා. රජුන් හදන්න පුළුවනි. හොරුන් හදන්න පුළුවනි. ඒ වගේම නරක අය තවත් ඉතිහාසයක් හදන්න පුළුවනි. බුද්ධ පුත්‍රයනුත් හදන්න පුළුවනි. ඒකට මේ මෞපියන්ගේ මානසිකත්වයේ පුර සූදානම බලපාන බව තේරුම් ගන්න. ඒ නිසා මම නම් දකින්නේ හැදෙන්න අරින්න බෑ. හදන්න ඕන. මම ඔබට තොරතුරක් ඔබට කියන්නම්. මේ පෞද්ගලික කෙරෙකුයි තමනෝ කියවට අපේ ධර්මදේශනා කරද්දී ওই තරුණ මෞර්තිවරු ඉන්න තැන්වලදී මට එහෙම දැන් හම්බ වෙනවා පොසල් ආශ්‍රිතව. ඔය කතාවේදී මම අහපු කතාවක් තියෙනවා. අත උස්සලා කියන්න තමන් දරුවෝ ඉන්න අම්මලා මේ දරුවා මම හිතාමතා හදපු කෙනෙක් කියන්න කියලා. කවුරුත් අත උස්සන්නේ නැහැ. මේ දරුවා මම පැවිදි කරන්න හදපු කෙනෙක් කියලා අත උස්සන්නේ. කවුරුත් අත උස්සන්නේ නැහැ. අන්න ඒකයි මම දකින අඩුව. මේ මෞපියන්ට ඒ බුදුසසුන පිළිබඳව කිසියම් ඕනෑකමක් එක්කමක් තියෙනවා නම් තමන් ඒ සඳහා සකසාගෙන ඒ සඳහා පින්මතුන් ගේන්න ඕන. එහෙම ගෙනහම තමයි අදාළ අය අපි ළඟට එන්නේ. අපි මහා මායා දේවිය ගැන කතා කරනකොට කොයි වගේ තත්ත්වෙන් ඉඳලාද මේ පිළිසඳ ගත්තයි කියලා පෙන්වන්නේ. පෙර අසල පොය දවසේ දසසිල් අටසිල් සමාදන් වෙලා ඉඳලායි කියන එක. ඒකේ සංකේතයක් වශයෙන් ගත්තල යහපත් මානසිකත්වයකින් කියන කෙනේ පෙන්වන්නේ පවින්නෙන් වෙලා කියන එක. වර්තමාන සමාජයේ මේ නිසා යහපත් සමාජයක් හදන්න ඉස්සරහට යන්න නම් තමන් ළඟ තියන අය තමන්ට වඩා වාසනාවන්ත පින්වන්ත අය වෙන්න වෙනවා. ඒ සඳහා මානසික ශක්තියක්, මානසික ප්‍රතිබලයක් ලබා දෙන්නට යහපත් මානසිකත්වෙන් දරු සම්පත් බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන අම්මලට තාත්තලට පුළුවන්. ඒ නිසායි මම කියන්නේ ඒක වගකීතු කාරණයක් කියලා. මේ මාතෘත්වයේ පීත්‍රත්වයේ දැරීම අහම්බයක් නොවිය යුතුයි. හොඳ හිතාමතා කල්පනා කරන්න ඕන කමක් තිබෙනවා. එබඳු තත්ත්වයකදී අපට මීට වඩා රට ඉදිරියට යන යහපත් පැත්තට පරිණාමය වෙන පරපුරක් හදන්න පුළුවන්. දැන් වර්තමානයේත් පරිණාමයක් මම දකිනවා. තිබුණ තාක්ෂණයට වඩා ඊළඟ තාක්ෂණයේ දියුණුවයි. සමහර විට බුද්ධිමත්. නමුත් ඔවුන්ගේ ඉවසලිවන්ත ස්වභාවයක් නැහැ. ප්‍රයෝගිකාරී ස්වභාවය වැඩි. ධර්මයට නැඹුරු වීමට වඩා අනිත් පැත්තට නැඹුරු වීම වැඩි. ඒ භෞතිකයේ පැත්තට නැඹුරු වීමේ මානසිකත්වයක් රටේ පවතින නිසා. මිනිසා අධ්‍යාත්මිකයට නැඹුරු වෙන්නට පුළුවන්. විදියට හිතන්න පුළුවන් කමක් තියෙනවා. මොකද මේක පෞද්ගලිකව සමාජයේ දරුවා වුණාට සමස්තයක් වශයෙන් රටේ දරුවෝ පරම්පරාව. දැන් තථාගත සමය ගැන හොයලා බලුවම තේරෙන කරුණක් තමයි වසර 100 ගණනක් තිස්සේ නැත්තම් 50 කාලයක් තිස්සේ ගෘහස්ත ජීවිතයෙන් එහාට යමින් සත්‍ය ගවේෂණ කරන පිරිසක් මේ යුගයේ බුදුරෙයක් පහළ වෙනවායි කියලා ඒ සඳහා කටයුතු කළ බව. ඒ වෙනුවෙන් පැවිදි වූ බව, ඒ වගේම බුදුන්ණයි කීප දෙනෙක් හඳුන්වාගත් බව ඒ පැත්තට ඇතුළතට හොයන්නා වූ පිරිසක උත්තරීතර ප්‍රතිඵලය බුදුන්ගේ පහළ වීම. ඒ අධ්‍යාත්මික පැත්තේ හොයන්න හොයන්න කෙලවර උත්තරේ හම්. ඒ වගේම බුදුන්ණයි කීප දෙනෙක් හඳුන්වාගත් බව ඒ පැත්තට ඇතුළතට හොයන්නා වූ පිරිසක උත්තරීතර ප්‍රතිඵලය බුදුන්ගේ පහළ වීම. ඒ අධ්‍යාත්මික පැත්තේ හොයන්න හොයන්න කෙලවර උත්තරේ හම් වෙයි. ඒ නිසා මව්පියන් මේ සඳහා දරුවන් ලබා දෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා මේ සමාජයේ. නමුත් ඔවුන්ට ඔවුන් බලන්නේ සමහරට හොඳින් ඉගෙන ගන්න පුළුවන් කොහොමද? එහෙම නැත්නම් අර Tamanගේ දුව දෙන්නට බෑනනුවන් තෝරන අම්මයි තාත්තයි දෙන්න කාලයනලා ඉඳ පුළුවන්ද කියලා ඉඩකඩම් බලනවා වගේ. ඒ ශාසනයේ පවතිනා වූ IP බලාගෙන ඒ වගුක්ති විඳින්නට පැවිදි කරන අය වුණාම අධ්‍යාත්මික පැත්ත පිළිබඳ පැවිදි කිරීමේ ප්‍රවණතාවය අඩුයි ටිකක්. ඉතින් මේ වෙනස්කම් අපේ සමාජයේ වෙන්න වෙනවා. මොකද සමාජය අදින් ඉවර වෙන්නේ නැහැ. සමාජය තව අවුරුදු කොච්චර එහාට දිගටම තියෙනවා. ඉදිරි සමාජයේ යහපත් කිරීම සඳහා මේ ක්‍රියාමාර්ග පෞද්ගලිකව අනුගමනය කරන්නට වෙනවා. ඇත්තටම සසුන්ගත වූ පිරිස සසුන්ගත වී ඒ නිර්වාණය සඳහා පිළිවෙත් පිළිම අරමුණු කරගත් සංඛ්‍යාව නැතුවා නෙමෙයි අදටත් ඉන්නවා. උන්වහන්සේලාට අපහසු වෙලා තියෙන ධර්මයේ මොකක් හරි අඩුපාඩුවක් වරදක් නැත්නම් බුදුන් වහන්සේ වදාළ ධර්මයේ අඩුවක් නෙමෙයි. ඔවුන් තේරුම් ගත් එකේ තියෙන උනතාවය. ධර්මයේ නිවරදවන්නේ නම් ඊට පස්සේ එහෙම වෙන්න හේතුවක් නැහැ. ඒ සසුන්ගත වුණා වූ පිරිස බුද්ධ පුත්‍රයන් වහන්සේලා බවට පත් වෙලා ගමක් රටක් පවුලක් ලෝකයක් සාමකාමී කරන්නට අවශ්‍ය දහම් එළියට දේවි. එනිසා මේ දැනගෙන ප්‍රතිසන්දි ගැනීම කියන ක්‍රියාවලිය ටිකක් වටිනවායි කියන එක තේරුම් ගන්න අපි ඊළඟ එකටත් ගිහින් බලමු තව ටිකක් විස්තර හොයා ගන්න. ඉදීකච්චෝ සම්පජානෝ මාතුකොච්චිස්මින් ඔක්කමති සම්පජානෝ මාතුකොත්මින් තාති අසම්පජානෝ මාතුකොස්මින් නික්ඛමති. එතන තව වචනයක් වෙනස් වෙලා තියෙනවා. ප්‍රතිසන්දි ගැනීමේදී දැනගෙන ප්‍රතිසන්දි ලබනවා. මෞකස සිටීමේදී දැනගෙන ඉන්නවා. අනේ ඒ දැනගෙන ඉන්න තත්ත්වයේ ප්‍රතිසන්දිය වෙන්නට ඕන. සමහර විට අර ස්කෑන් යන්ත්‍රවලට දරුවා දඟලනවා හිනා වෙනවා නැත්නම් ප්‍රතිචාර දක්වනවා දැනෙනවා ඇත්තේ. නමුත් මේ ප්‍රතිචාරයේ පංචද්වාරයෙන් ගත්ත ප්‍රතිචාරයක් වශයෙන් හිතන්න එපා. ඒක මනෝද්වාරිකම ප්‍රතිචාරයක්. දැන් අපට අපි ධානයේ ඉන්නකොට අපේ අතට රස්නයක් දැනෙනවා. වහාම අපි ඒක අකුල ගන්නවානේ. ඒ අපේ ශාරීරික කොටසක් වශයෙන්. ඒ වගේම අරක සජීවී කොටසක් වශයෙන් ඒකට දැනෙන ප්‍රතිචාරයන් ඔවුන්ගේ මොහුණු වලින් එහෙම නැත්නම් ඔවුන්ගේ ශාරීරික අංගයන්ගෙන් ප්‍රදර්ශනය වෙන්න පුළුවන්. මේ தත්ත්වය මම මෙහෙම පැහැදිලි කරනවා. දැන් බලන්න ඔය මෞකසෙන් එළියට ආපු සිඟිත්තන් පිළිබඳ ලෝකේ. ඔවුන්ට තවම සිනාව සහ කඳුල කියන දෙක එහෙම නැත්නම් අම්මා තාත්තා පිළිබඳ හැඳුනුමක් නැහැ. බාහිර පුද්ගලයෙක් දිහා බලලා සතුට වෙන්න හිනා වෙන්න ඔවුන් දන්නේ නැහැ තාම. නමුත් මේ සිනහව දන්නේ නැති දුක දන්නේ නැති දරුවා බාහිර ලෝකෙ නිින්ද ගියාම සමහරු බය වෙලා හොඳටම අඬනවා නේද? සමහරු නිින්දෙන් හිනා වෙනවා නේද? මේ මේ මේ මෙලොවින් ගත්ත අරමුණක් නිසා එහෙම වෙන්නේ. තව මෙලොවින් අරමුණ වරන්නේ නැහැ. අම්මා හඳුනගනවත් නැහැ තව. ලාභාලාභ හඳුනගන්නේ නැහැ. එහෙනම් ඒයින් කියවෙන්නේ උන්ට අදාළ මනෝලෝකෙට වැටෙනු නිින්ද ගියාම කියන එක නේද? ඒ මනෝලෝකෙ මේ ජීවිතේක නෙමෙයි පෙර ජීවිතේක. පෙර ජීවිතයක පුණ්‍යකාමී එකක් නම් ඒ දරුවා හතරින් වැඩෙනවා. පෙර ජීවිතයක භයානක එකක් නම් අවසානයේදී නින්දට ගියහම බය වෙනවා. අපි හොඳ ආකාරව දැකලා තියෙනවා මේ ගැටළු උපන්ගමන් දරුවන්ට තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ නින්දෙන් බය වෙන අයට ප්‍රේත නූලක් කියලා ගැට ගැහුවෙන් පස්සේ ඒක නතර වෙන එකක් සිද්ධ වෙනවා. සිදු වෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න ඇති උනාට බොහෝ කටයුතු කරලා තියෙනවා අපි. ඒ ප්‍රේත නූලෙන් අර චින්තය වෙනස් කිරීමේ හැකියාව තියෙනවායි කියන එක අපි කරලා තියෙන නිසා දන්නවා. විශේෂයෙන් ඒ සිහිනෙන් බය වී අඬන අයට ඉතා ඉක්මනින් ඒ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් මේ නිසා මේ මව් කුසක ඉන්න විදිහත් අන්න අර විදිහයි මම පෙන්වන්න හදන්නේ. දරුවෙක් නිදාගත්තහම ඔහු මේ ලෝකේ නෙවෙයි ඉන්නේ. නමුත් ඔහුට පංච ද්වාරයෙන් ගත්ත අම්මා තාත්තා අක්ක නංගී අයියාමල්ලි මේ ගස්වල නම් මොකක්වත් නැහැ තාම ගරගෙන නැහැ. නමුත් ඔහුට මනෝලෝකයක් තියෙනවා. ඒක කොහෙන්ද එනං? ඒක අම්මගේ මනෝලෝකෙ වෙන්න බෑනේ. ඒක තාත්තගේ මනෝලෝකෙ වෙන්න බෑනේ. අන්න ඒ නිසා තමයි කියන්නේ මව් කුසදී වෙනම මනෝලෝකයක් තියෙනවා. ඒක පෙර ජීවිතයේ කර්ම ශක්තිය. ඉතින් යහපත් දරුවෙක් සඳහා මේ පෙර ජීවිතයේ කර්ම ශක්තිය යහපත් පැත්තට, යහපත් දරුවෙක් සඳහා මවගත කරන ජීවිතය යහපත් පැත්ත, මවගත කරන පසුබිම, මවට සලකන සැලකිලි සැමියා හෝ වටපිටාව මේ සියල්ල බලපානවා. ඒ කාලේ තිබුණයි කියලා තියෙනවා ගබ්බෙලහර කියලා එකක්. අපි පිළිත් කියනවා මේ කාලේ ශාන්ති කර්මයක් කරලා තිබෙනවා. ඒ වගේම මම දැකලා තිබෙනවා ගම්බද තිබෙනා වූ විශේෂිත පිළිගැනීමක්. මේ පිළිගැනීම කියන්නේ මල් දිල්ලක් පත්තු කරලා රතිඤ්ඤා පත්තු කරලා පිළිගැනීමක් කියන එක නෙමෙයි. මේ යම්කිසි දියණියෙකුගේ කුසට දරුවෙක් ආවහම ඒ දරුවා අපේ සමාජයට ඕනෑ කියන අදහසින් පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීම තමයි අර කාන්තාවට ඥාති හිත මිත්‍රාදී නිරන්තරයෙන් ආහාරයෙන් සංග්‍රහ කරන්නේ. එතකොට ඒක ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි තියෙන්නේ. අපට තව ඕන කෙනෙක් මේ නැයි යන්නේ ඒ නිසා පියා බාර ගන්නවා. එතකොට මේ මානසිකත්වෙම කොච්චර වටිනවද? ඒ යහපත් මානසිකත්වෙන් වැඩිම දරුවාගේ වර්ධනයට රූප ස්වභාවය සඳහා මෙය සඳහා බලපාන බල වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. එවනම් නිවසක ගැබක් සහිතව ඉන්නා වූ කාන්තාවකට සිත්‍රිදවි පහර දීම පරස වචන මේ ආදී කිසිල කාරණා කිසිවක් හිත කර පිළිස වෙන්නේ නැහැ. එහෙනම් ඒවා වැඩි හිටියන් බීමත් ස්වාමි පුරුෂයන් වගේ දැනගන්න වෙනවා ඒවායට විපාක වාරිය ආපහු බලපානවායි කියන එක. ඒ නිසා ඒක පිළිගන්න ඕන. පිළිගන්න ඕන කියන කෙනේ වාසනාවන්ත හමුවක් වාසනාවන්ත ලෙස පිළිගන්න අපි සූදානම් වෙලා ඉන්න වෙනවා. අවාසනාවකට දරුවන්ට දේශ කරලා හදන සමහර අම්මලත් ඉන්නවානේ. බලාපොරොත්තු නැති මොහොතක ආපුවම ඒක කරදරයක් කරලා අරගෙන බලාපොරොත්තු නැතුව ආවෙන්න පුළුවනි. නමුත් කරදරයක් කරගත්තොත් ඒ දරුවගේ සුූප ස්වභාවය සහ අනාගතේ මවටත් වෛර කරන කෙනෙක් වෙන්න බැරි නෑ. ඒ නිසා ඊට පස්සේ අවංකව පිළිගන්න වෙනවා. සාමාන්‍යයෙන් කියනවනේ වැලේ ගිනි පෙරට බර නැහැ කියලා. දෙන්නෙක් හදාගන්න එක බර වුණාට අපි දන්නවා අපේ හැට දැකලා තියෙනවා අපේ කාලේට පෙර කාලවල දරුවා 8 දෙනා 10 දෙනා 12 දෙනා හදපු අම්මලා හිටියා. හොඳ සෞඛ්‍ය තත්ත්වෙන් අවුරුදු 80 90 ජීවත් වුණා. දරුවන් බිහි කරන්න වැඩි කල් ජීවත් වුණා මේක උන්ට අකල් මරණයට පත් වෙන්න හේතුවක් වුණේ නැහැ. ඒ නිසා මේ මානසිකත්වයන් ගැඹුරින් තේරුම් ගන්න ඕන කාරණා. ඒවා Tamanට විතරක් නෙමෙයි සමාජයටත් බලපානවා. මේ සඳහා මට මතක තියෙන ලස්සන වචනයක් මම කියනවා. මේක සමාජයේ නැහැ. ඒ වුණාට මේක මම අහම්බෙන් වසර 10ක් 15කට පෙර නාට්‍යයක් වලින් හොයාගත්තා. ඒ නාට්‍ය තුල පෙන්නනවා හරි වටිනා දෙයක්. විවෘත කිරීමකට කාරණාවකට කවුද එක්කලා යන්නේ? මම. දරුවෙක් හම්බ වෙන්න මමක්. ඇට තියෙන පිළිගැනීම. ඇට නමක් තියලා තියෙනවා. ඔය දරුව සමහර විට එහෙම නැත්තම් මත්පැන් පානය කරන අය මේ ගැප්පක් දිනියක් දැක්කහම ඔකට උපහාසයට පදව ගන්න පුළුවන්. මම ඒවා කියන්න කැමති නැහැ. නමුත් අතන තියෙන ලස්සන වචනේ මොකද්ද? ගැබ්බර සිරියාවිය. අර පෙන්නන්නේම පිළිගැනීම නෙවෙයිද? ගැබ්බර සිරියාවි අනිත් ඔක්කොටම වඩා ඇ සිරියාවියක් වශයෙන් සලකනවා අනිත් ඔක්කොටම වඩා ඇ යම් කිසි මංගල කටයුත්තකදී විරුද්ධට සුසුයි කියලා සලකනවා මව් දෙවඟන කියලා වචනයක් පාවිච්චි කරන්නේ මේ නිසා මේ මාතෘත්වයේ පූජනීයත්වයෙන් සලකන පිරිසක් බවට අනිත් අයපත් වෙන්න වෙනවා ඒක අපහාසයට අපහාසයට ලක්කරන එකක් වෙලා බෑ තැන නොදෙන එකක් බවට පත් වෙලා බෑ අනේ ඒ බඳු තත්ත්වයකදී තමයි ඊළඟ පුද්ගලයා මෙලොවට එන පුද්ගලයාට ඇතුළතදීම අපි පිළිආරම්භ ඒ පිළිගැනීම තුළ වැඩෙන ආකාරය යහපත් වෙනවා. ඒ නිසා මේ ක්‍රියාකලාපයන් තරමක් අවබෝධයෙන් කරන්න ඕන දේවල්. අනවබෝධයෙන් කරපුවම තමයි වැඩි. නමුත් මේ වැඩෙන ආකාරය ගත්තාම ඒක ඊට අදාළ ප්‍රතිචාරයක් සඳහා හේතු වෙන කරුණු වශයෙන් තේරුම් ගන්න වෙනවා. දැන් අපි කරුණු තුනක් කතා කළා. හතරවෙනි කාරණේ මීටත් වඩා සවිස්තරව කතා කරන්න තියෙන නිසා අපි ඒකට යන්න වෙනවා. ඉදාඋසෝ ඒකච්චෝ සම්පජානෝ මාතුකොච්චිස්මින් ඔක්කමති සම්පජානෝ මාතුකස්මින් තාති සම්පජානෝ මාතුකස්මින් නික්ඛමති අන්න තවත් එකක් තිබෙනවා මව් කුසට එළඹෙන්නේ දැනගෙන මව් කුස වාසය කරන්නේ දැනගෙන මව් කුසෙන් බිහි වෙන්නේ දැනගෙන දැන් අපට කියන්න බැරිද අග්ගෝහමස්මි ලෝකස්මින් ජිට්ඨෝහමස්මි ලෝකස්මින් කියන්න තරම් බෝසතාණන් වහන්සේට දැනුමක් තිබුණේ ඇයි කියලා ඔකේ තව කතාවක් තියෙනවා කවුරුත් දන්නේ නැති මේක හිතාගන්න බැරි කතාවක් මොකද මේක තියෙන්නේ ගයක් සම්බන්ධයෙන් නමුත් මේ ගෙවල් ගන්න නෙමෙයි තියෙන්නේ. දැන් ඔබ ආසාති වෙනවානේ බුදුරජාණන් වහන්සේගේ උදාන වාක්‍ය අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිම්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාතිපනප්පනා මේ ස්කන්ධ පංචකේ නැමතිගේ හදන වඩුවා හොයමින් ඇවිද්දයි කියන එක તો ගෘහය කියලා පෙන්වන්නේ ශරීරයට හෝ ස්කන්ධ පංචපාදානස්තම්භයට අන්නේ වගේ එතන පෙන්වන කරුණක් තියෙනවා ඔය බෝසත් චරිත සම්බන්ධයෙන් අනිත්‍යයේ ගෙවල් හදන්නේ වඩුවට ඕන විදිහටලු බෝසතාණන් වහන්සේගේ හදන්නේ බෝසතාණන් වහන්සේ නූල් ගහලා දීපුවාම බෝසතාණන් වහන්සේට ඕන විදිහට කියලා කියමනක් තියෙනවා. මේ බෝසතාණන් වහන්සේ ගේගේ කියලා කියන එළිය තියෙන මාලිකාවක් නෙමෙයි. දෙතිස් පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තව ශරීරය සකස් වීම තණ්හා වුණාට ඒකට බෝසත් පාරමිතා බලපානවා. උන්වහන්සේට තමන්ට ඕන ආකාරයට සකස් කරගන්න පුළුවන්. අන්න ඒක තමයි එතන පෙන්වන්නේ දැනගෙන ජීවත් වෙනවා දැනගෙන ඉන්නවායි කියන එක. ඒ නූල් ගහනවා කියන එකේ පෙන්වන සීමාවක් මොකද තණ්හාව විසින් තමයි විපාකයට අනුව ඕනෑම කෙනෙකුගේ ශරීරය සකස් වෙන්නේ. නමුත් එතන අනිත්‍යය තණ්හාවට යටත් මෙතන බෝසතාණන් වහන්සේගේ පාරමිතා ශක්තියට යටත් විශේෂයෙන් පුරුෂ ලක්ෂණ සහිතව බිහි වෙනවා. එතකොට එතෙන්දිත් පැහැදිලි කරන කාරණා තමයි අපිට දැන් හොයාගන්න පුළුවනි මෞකසක පිළිසිඳු ගැනීමේදී එබඳු අයට අර කියන පස්මහ බහුන් නැත්තම් ඔක්කොම තෝර ගන්න පුළුවන්. දැනගෙන ප්‍රතිසන්දි ගන්න පුළුවන්. ඒතරත විත් අන්න එතකොට අර hina වීම ආදී කාරණා දැනගන්න කාරණා ඉබදුවට තියෙන්න පුළුවන්. බිහිවීමේදීත් එතකොට දැනගෙන බිහිමක් සිද්ධ වෙනවා. ඒක විශිෂ්ට ඝනේ දෙයක්. ඒ බෝසතුන් සඳහා පමණක් සිදු වෙන දෙයක් වෙන්නත් පුළුවන්කමක් තියෙනවා අසන්න වශයෙන්. මේ තත්ත්වයන් තේරුම් ගැනීමේදී යහපත් ප්‍රතිසන්දියක් සඳහා බෝසතාණන් වහන්සේ වැනි පුද්ගලයෙකුට සොකී මව තෝරා ගන්න පුළුවන් වුණා. ඒ වගේම අර කියන කාලයේදී සිද්දේ අදාළ සුදුසුකම් තෝරගන්න පුළුවන් වුණා. Taman සංසාරිකව බොහෝ දිනු කරගත්තා වූ පාරමිතා ශක්තියක් මත තමයි මෙලොව සංගිය ලබාගත්තේ. ඒ සියල්ල එකතු කරගෙන තමයි අපට හතර ලියම් පුරුෂයෙක්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් පුරුෂයෙක්, අසාමාන්‍ය හැඩවැඩෙන් යුක්ත පුරුෂයෙක් බවට පත් වුණේ අහම්බෙන් නෙමෙයි. අර සියල්ල සංසාරිකව දිනු කරගත්තා වූ ගති ලක්ෂණ පාරමිතා ලක්ෂණට ගැලපෙන්න තමයි මේ ලැබිලා තිබෙන්නේ. එහෙනම් මේ ප්‍රතිසංගියට ගන්න එන්නා වූ දරුවා තුළ මෞ ලක්ෂණ, ප්‍රේ ලක්ෂණ ජන්මාන වලින් එනවා වගේම සංසාරික ලක්ෂණ තියෙනවා. සමහරට ඔබට මේවා මතක් වෙන්න පුළුවන්. මම මේ කියනකොට සමහර දරුවෙක් ඉන්න පුළුවන් අම්මා වගේත් නෙවෙයි තාත්තා වගේත් නෙවෙයි. එහෙම නොවුනහම ඒක මේ වෙනත් වැරදි සම්බන්ධයක් තියෙනවා කියලා හිනා වෙන්න කාරණයක් නෙවෙයි. අර සංසාරික පැත්ත ඊට වඩා බලවත් නම් ඒවා ප්‍රමුඛ ලක්ෂණ වෙනවා. අර රූප ලක්ෂණ නිලින ලක්ෂණ වෙනවා. නමුත් ඊට වඩා මෞ ලක්ෂණ ප්‍රමුඛුණොත් ඒක ප්‍රමුඛ ලක්ෂණ වෙනවා තමන්ගේ ලක්ෂණය නිලින වෙනවා පියාගේ પરම්පරාව ප්‍රමුඛුණොත් මේ පැත්ත ප්‍රමුඛ ලක්ෂණයක් වෙනවා නිලිය වෙනවා මේක සීමිත විදිහක් නෑ ඕන විදිහක් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔය ඒ පිළිබඳව ප්‍රතිසන්දිය ගන්න ආකාරය පිළිබඳව කතා කරන තැන්වලදී පෙන්නවානේ ඒ ලක්ෂණ පිළිබඳව ඉතින් ඒ නිසා ඒ බඳු තත්ත්වයකදී තමන්ගේ ශක්තිය ප්‍රබල වෙනකොට තමන් ඇවිදින් තිබෙන්නේ අතීත සංසාරිකව දිනු කරගත් එකක්. ඊළඟට වර්තමාන සමාජයට ආවෙන් පස්සේ අනිත්‍යය කියන තරමට අනිත්‍යය අනිත් සමාජයේ දුරාචාරයේ තිබුණ තරමට වෙනට ඇදිලා යන්නේ හෝ එහෙම එකක් Tamanට පුරුදු නැත්නම් යන්නේ නැහැ. ඇදිලා යන පුරුද්දක් තියෙනවා නම් ඒත් ඇදලා යන්න ලේසි. ඒ නිසාම තමයි ස්වභාවයෙන්ම මධ්‍යස්ථ මතධාරී දරුවන් ඉන්නවා සමාජයේ වැරදි පැත්තට යොදා ගන්න බැරි. ඔවුන් පිටපස විශාල දිනු ශක්තියක් තියෙනවා. විශාල බලවේගයක් තියෙනවා. ඔවුන් දිනු කරගත්ත තත්ත්වයක් පවතිනවා. දැන් සාමාන්‍යයෙන් අපි මෙහෙම ගම්මුකෝ තවත් විදිහට තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ප්‍රතිසන්දිත් ලැබනවානේ. දැන් මව් කුසකට එනවයි කියලා තියෙනවනේ සකෘදාගාමි පුද්දලයක්. සෝවන් පුද්දලයක් එනවයි කියලා තියෙනවා. එතකොට ඔවුන් දිනු නැද්ද? ඔවුන්ම ළමා කාලේ ටික දුරක් ගියාට අර පුරුදු මට්ටමින් ඊට පස්සේ Tamand පුරුදු මට්ටම මතුවලා ඒ මට්ටමින් එහා පැත්තට මතුවීමක් සිදු කරගන්න පුළුවන් නේ. මේ තත්ත්වයන් තේරුම් ගැනීමේදී අපිට මේ ප්‍රතිසන්දිය සම්බන්ධයෙන් හුඟක් ගැටළු විසඳ ගන්න පුළුවන්කමක් තියෙනවා. එක එක පුද්ගලයා සම්බන්ධයෙන් විවිධත්වයක් තියෙන්නේ ඇයි? එක එක පුද්ගලයා සම්බන්ධයෙන් ඒව අර මව කුස තුළ රැඳෙන ආකාරයේ ගැටලුවක් තියෙන්නේ ඇයි? එක එක පුද්ගලයා සම්බන්ධයෙන් ශාරීරික ස්වභාවයන්ගේ වෙනසක් තිබෙන්නේ ඇයි? මේ කාරණාවලට මේ ප්‍රතිසන්දිය ආකාර හතර බලපානවා කියන එක තේරුම් ගන්න වෙනවා. හොඳට තේරුම් ගන්න වෙනවා. ඒ නිසා අපි මේ සරියුත් මහ රහතන් වහන්සේ එලි කරවදාලා වූ මේ මව් කුසකත පිළිසිඳ ගැනීම කෙරෙහි බලපාන්නා වූ කාරණා ඉගෙන ගැනීමට පමණක් සීමා කරන්නේ නැතුව තමන් ළඟට එන්නා වූ දරුවා මේ සමාජයට අවශ්‍ය කෙනෙක් බවට පත් කරගන්න හොරෙක්ක් කඩියෙක් කුඩුකාරයෙක් මිනිමරුවෙක් බවට පත් කරගන්න නැති වෙන්න තමන් කෙසේ හැසිරෙන්න ඕනද තමන් මේ සඳහා කෙසේ පාවා දෙලිය යුතුද කියන එක පිළිබඳ සමාජයේ වගකීතු තනතරක් මාතෘත්වයේ පීත්‍රත්වයේ කියලා කියන්නේ මම අන්නේ එකයි ඒ වගකීම බිහිුණයින් පසුව ඉතු කිරීම වෙනුවට බිහි කර ගැනීමේදීම කල් වේලා ඇතුව තමන්ගේ කුසට එන්න ඕන දරුවා පිළිබඳව සාකච්ඡා කරගෙන ඒ දරුවා මේ සමාජයට අවශ්‍ය වාසනාවන්ත දරුවෙක් බවට පත් කරගන්න අවශ්‍ය කරනා වූ දැනුවත් වීම කර ගැනීම සඳහා මේ ගබ්බාවක්තන්තික සූත්‍රය ආශ්‍රයෙන් පැහැදිලි කළා වූ කරුණ තේරුම් ගන්නා ලෙස මතක් කරමින් ඒ තුල අපට අද්දට වඩා අධ්‍යාත්මිකින් ඉදිරියට යන්නා වූ ඒ පිළිබඳ දියුණු මානසිකත්වයක් ඇති පරපුරක් මේ සමාජයට ලබා ගන්නට හේතු වාසනා වේවායි කියන සුභාශිංසනීය ප්‍රාර්ථනෙ කරමින් මේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. උපත්ත්වා උපන්දින සමරණ හැම දිනාට සුව උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ලැබේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ලැබේවා. මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා රැකියා දී කටයුතු සඵල වේවා යහපත් අනාගත බලාපොරොත්තු සඵල වේවා රෝග පීඩා දුරු කර ගන්නට ලැබේවා. පාවමිත්තාදී ශ්‍රේණියන්ගෙන් වෙන් වේවා. බුද්ධාදී මහෝත්තම කල්යාණ මිත්‍ර ශ්‍රේණිය ලබා. තිලක්ෂණය වැනි ගැඹුරු දහමක් තේරුම් ගන්නට අවශ්‍ය නුවණ මොහොපරායමේදී හැම දිනාටමත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ නිර්වාණ සුවෙන් සැනසීම පිණිස හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු. ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු. සාදු. විවේකීිතා විවේකී මනසකින් යුතුව බුදුබණ ශ්‍රවණය කරන්නට ඇති මහනුවර පදිංචි චාරුනි මාම් රංගම මහත්මිය සුමේද රංගම මහත්මයා තමගේ ආදරණීය දියණිය තස්මින්දී රංගම දියණියට ආශිර්වාද